ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැලෑවත් වාසනාවන්ත පින්වතුනි අද මේ හිමිදිරි පාන්දර මේ පින්වතුන් හැමදෙනාම එක්රාසි වෙලා ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරගත් අවස්ථාව විශේෂයෙන්ම අද උපන් දිනයේ සමරන මල්ලිකා කෝදාගොඩ මහත්මියට ආශිර්වාද පිණිසත් ඒ වගේම මීට වසර 5කට කලින් මිය ගිය ශ්‍රියා කරුණාරත්න ඒ මාතාව ආදරණීය ඒ ලොකු අම්මාට පුණ්‍ය ආනුමෝදනා පිණිසත් සිදු කරපු පින්කමයි ලෙසන්ති නෝනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ සිදු කළේ. ඉතින් ස්වාමීන් වහන්සේල වෙනුවෙන් දානයක් පූජා කරනකොට අපේ පින්තුන් එක කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්. ඒකට හේතුව තමයි අපට විශේෂයෙන්ම අපි උපතින් බෞද්ධයන් විදියට අපේ අම්මලා තාත්තලගෙන් අපට ලැබුණු ආභාසය. ලෝකේ බුදුදහම ව්‍යාප්ත වෙච්ච රටවල් දිහා බලන විට ලංකාව සුවිශේෂත්වයක් දක්වනවා. ඒකට හේතුව තමයි ඉන්දියාවේ බුදුදහම ආරම්භ වුණත් ඒ බුදුදහම වසර 236කට පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් ශ්‍රී ලංකාවට බුදුදහම උරුම වුණාට පස්සේ ශ්‍රී ලාංකිකයන් තමයි බුදුදහමේ උරුම කරුවන් විදියට ඒ දහම ආරක්ෂා කළා, පෝෂණය කළා, ඉතිරි කළා ලෝකෙට දායාද කළේ. අනේ කාර්යභාරයේදී ශ්‍රී ලාංකික දෙමව්පියන් සුවිශේෂ කාර්යභාරයක් සිදු කළා. මේ ශාසනය ආරක්ෂා කරගන්නට දිවිහිමියෙන් කටයුතු කළා. අපේ රටේ හිටිය රජවරු වාර ගානකදී ශ්‍රී ලංකා ද්වීපය බුද්ධ ශාසනයට පූජා කළා. වළගම්බා රජතුමා වෙන රජවරු ශ්‍රී ලංකාවේ තිබෙච්ච සෑම ගල්ලෙනක්ම ස්වාමින් වහන්සේලා උදෙසා සංඝ සතුකට පූජා කළා. ඒ වගේම රාජරාජ මහා මාත්‍ය ආදීන් විවිධ විදියේ පරිත්‍යාගයන් මේ ශාසනය කළා. අපේ අතීත මව්වරු එයාට ලැබෙන හොඳම දරුවෙක් ශාසනයට පූජා කළා. ඒ විතරක් නෙවෙයි ඔබහල ඇති වළගම්බා රජතුමාගේ කාලේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් පැවතියා. වසර 12ක් එක දිගට නියං කාලයක් සාගත කාලයක් පැවතියා. ඉතින් එවැනි කාලවලත් මේ ස්වාමීන් වහන්සේලා බොහොම ආදරෙන් ආරක්ෂා කරගත්තා. රැක බලාගත්තා. අපේ අතීත ග්‍රන්ථවල සඳහන් වෙනවා ඒ අතීත ආම්මල තාත්තලාට තිමිච්ච ආහාර පාන ටික ඇතැම් විට තමන්ගේ දරුවන් අඩද්දී දරුවෝ බඩගෙන ඉඳිද්දී ඒ දරුවන්ට තිමිච්ච ආහාර ටික ගෙනලා දීලා ස්වාමීන් වහන්සේලාව පෝෂණය කළා කියලා. ඉතින් එවැනි අතීතයක් අපට තියෙනවා. ඒ අතීතයේ උරුම කරුවන් තමයි වර්තමාන දරුවන් විදියට ඔබත් මේ කාර්යභාරය සිදු කරන්නේ. ඉතින් අපි දන්නවා මේ පිනතුන් හැම දිනෙකම බණ දහම් නිතර අහන අය, ස්වාමීන් වහන්සේලාට ඉතාම ආදරෙන් ගෞරවයෙන් සලකන අය. ඔබේ ජීවිතේ ලැබෙන හොඳම දේවල්, ගෙදරක ආහාර පානයක් ඇදුවත්, ගහක කොළක ගෙඩියක් ආවත්, ඒ වගේම තමන් කියන කාරු උපයාගත්තත් දෙන්න තියෙන හොඳම දේ තමයි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දෙන්නේ. එතකොට ඔබ ඒ දේ අපට දෙනකොට ස්වාමීන් වහන්සේලා විදිහට අපේ ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. ඒ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, සිව්පසෙන් ගිහින් අපට උදව් කරනකොට ස්වාමීන් වහන්සේල විදිහට අපේ යුතුයකම තමයි ධර්ම දාණයෙන් ඔබට ප්‍රතිපකාර කරන්න කියලා. ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණ ඔබට පැහැදිලි කළ දෙන්නට කියලා. පින්නතුනි අද 14 වෙනිදා දවස. අද උපන් දිනයේ සමරන මාලිකානෝ නම් ආත්මය ඉතින් ඔබට අපි ආශිර්වාද කරනවා. මේ පෙබරවාරි 14 වෙනිදා සුවිශේෂ දවසක් ලෝක බෞද්ධයන්ට. ඇයි ඒ තමයි බෞද්ධ කොටිය නිර්මාණය කළේ අද වෙනි දවසට. වසර 138කට කලින් ශ්‍රී ලංකාවේදී හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, ඒ වගේම ඕල්කට්තුමා, අනගාරික ධර්මපාලතුමා ආදී ඒ බෞද්ධ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අද වෙනි දවසක තමයි බෞද්ධ කොටිය බුදුරජාණන් වහන්සේගේ ශරීරෙ නික්මුණු ෂඩ්වන රශ්මි ධාරාව සිහිපත් කළේ එක සංකේතවත් කරමින් වර්ණ හැකින් යුක්තව ඒ බෞද්ධ කොටිය නිර්මාණය කරන්න මුල්ුණේ අද වෙනි දවසට. ඒ ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරපු බෞද්ධ කොටිය තමයි අද ලෝකයේ සියලුම බෞද්ධ රටවල් කිසිදු ભેදයකින් නොමැතිව සියලුම බෞද්ධ කටයුතු සඳහා යොදන බෞද්ධ සංකේතය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් සමරන වෙසක් දේ වෙසක් කියන පදයක් ලෝකයේ සියලුම බෞද්ධයන් අද සමරන කොට වෙසක් කියන වචනේ භාවිත කරනවා. එතකොට මේ වෙසක් කියන වචනය සිංහල භාෂාවෙන් ගියේ. එතකොට මේ කරුණ දෙකම බෞද්ධ කොටියත් වෙසක් කියන වචනයත් මේ දෙකම ශ්‍රී ලංකාවේදී නිර්මාණය වෙච්ච දේවල්. මේ ලෝකයේ හැම බෞද්ධයෙක්ම බෞද්ධ සංකේත විදියට පාවිච්චි කරනවා. ඉතින් ඒ ගැනත් අපි හැඟීමක් ඇති කරගන්නට ඕන. පින්නතුනි, මේ වගේ දාන ආදී පින්දහම් සිදු කිරීමෙන් අපි මේ ජීවිතයේ වශයෙන් නිරෝගී සම්පත්තිය, දිගාන්තරි සම්පත්තිය ආදී මේ ආනිසංස ලබා ගන්නවා. මේ හැම දෙයක්ම අපි ලබලා අවසානයේ කොතෙන්ද දෙන්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. බොහෝ අය දාන ආදී පින්දහම් කරනවා එක්ක මේගේ ඥාතින පුණ්‍යානුමෝදනා කරන්න, නැත්නම් උපන්දිනයක් වැනි අවස්ථාවකදී ආශිර්වාද සලසා ගන්න. ඒක හොඳ දේවල්. නමුත් මේ හැම දෙයක්ම කරලා අපි අවසානයට එන්නට ඕන මේ පින්කම ආනිසංස සියලක්ම අපි ලබාගෙන නිරෝගී භාවය ලබාගෙන දිගාතර සම්පත් ලබාගෙන අන්තිමට අපි කොතෙන්ද දෙන්නට ඕන? ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සෙවණට, ඒ සදහම් සෙවණට අපි එන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සදහම් සදහම් මාවත සදහම් පණිවිඩය මොකද කියලා තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකයේ කෙරෙහි මහත් කරුණාවෙන් ධර්ම දේශනා කළේ. උන්වහන්සේ දැක්ක හැම දෙනාටම ප්‍රඥාව එක වගේ දිනු කරන්න බෑ. ලෝකයේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම වෙනස්. එනිසා එක පැත්තකින් මේ ලෝකයේ තුල ඉඳගෙන සාර්ථක වෙන ක්‍රමයක් දේශනා කළා. ඒ වගේම කුසලාදී කර්මඵල විශ්වාස කරගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගත්තොත් මේ සංසාර චක්‍රය තුලම ඉඳගෙන සුගතිගාමි ආත්ම භව ලැබලා, කල්යාණ මිත්‍රයන් ලැබලා, වාසනාවන්ත ඥාතීන් ලැබලා අපිට මේ ජීවිතයත් සසර ජීවිතයත් සුවපත් කරගන්නට පුළුවන්. ඒ සඳහා මාවත තමයි දන් දීම, සිල්වත් වීම සහ භාවනාව කියන මේ කාරණා තුන දේශනා කළේ. මේ කාරණා තුන අතරිනුත් විශේෂයෙන්ම සිල්වත් භාවයත්, මෛත්‍රී භාවනාවත් සුවිශේෂී කරුණ දෙකක් විදිහට දක්වනවා. ඒ අතරිනුත් මෛත්‍රී වැඩීම අපේ හිත ඉහළටම දිනු කර ගැනීමේ සුවිශේෂී පුණ්‍ය කර්මයක් විදිහට, ලෞකික කුසලයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. අපිට නිතරම මෛත්‍රී භාවනා පුරුදු කරන්න පුළුවන් නම් හරියට අපිට බ්‍රහ්මයේ වගේ ජීවත් වෙන්නට පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ නිරතුරුව පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් මේක තමයි මනුස්ස ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය. ඉතින් මේ මාමත බුදුදහම තුළ ඉතාම පැහැදිලිව දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර චක්‍රයෙන්ම නිදහස් වෙන ක්‍රමය. නැත්තම් මේ මොහොතේ අපි යම්කිසි දුකක් විඳිනවා නම් ඒ විදින සියලුම කායික මානසික දුක් සමුදායෙන් මේ මොහොතේම නිදහස් වෙන ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක තමයි ප්‍රඥාව ලබා ගන්න ක්‍රමය. ප්‍රඥාව දිනු කරොතින් අපට මේ මොහොතේම අපට එන මානසික දුක් පීඩා විතරක් නෙවෙයි කායික දුක් පීඩාවලුනොත් නිදහස් වෙන්නට පුළුවන්. මොකක්ද මේ මාවත? මේ මාවත තමයි අපේ ජීවිතයේ සැබවින්ම සිදුවන යථාර්ථය තේරුම් ගැනීම. අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගැනීම. අපේ ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතේ සිතුවිලි මාත්‍රයක්. වර්තමාන සිතුවිල්ල තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? අතීත දේවල් සියල්ලක්ම නිරුද්ධ වෙන අවසන්. අනාගතේ තාම ආවේ නැහැ. එතකොට මේ මොහොතේ අපේ ජීවිතය කියන්නේ අපිට හිතෙන්නේ මේ ඇසෙන් දකින රූපය, කනෙන් ඇහෙන ශබ්දය, නාසෙන් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන පහස, නාසෙන් දැනෙන ගඳ සුවඳ, ශරීරයෙන් ලැබෙන පහස. මේ කරුණ තමයි අපේ ජීවිතය කියලා හිතෙන්නේ. නමුත් වෙනතුනේ ඇත්තටම තවත් ගැඹුරට ගියාට පස්සේ ජීවිතය කියන්නේ අපි කුමක් දැක්කත්, කුමක් ඇහුවත්, කුමක ගඳ සුවඳ දැනගත්තත්, කුමක පහස ලැබුවත් අපි ඒක තේරුම් ගන්නකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙන අවසන්. අපි සියලුම දේවල් තේරුම් ගන්නේ මනසින්. අතීත දේවල් විතරක් නෙවෙයි, දැන් මේ මොහොතේ ඔබ මේ කියන බණකට තේරුම් ගන්නකොට ඔබ වර්තමාන ශබ්දය නෙවෙයි තේරුම් ගන්නේ. ඔබ තේරුම් ගන්නකොට අර මුල් ශබ්දේ නිරුද්ධ වෙලා ඔබ තේරුම් ගන්නේ ඔබගේම මනසින් හඳුනා ගන්න දෙයක් තමයි මේ බණපදිය ඔබ තේරුම් ගන්නේ. නමුත් මනසේ තියෙන වේගවත් බව නිසා අපිට මේක තේරෙන්නේ නැහැ. මේක පැහැදිලි කළ දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. එතකොට අන්න ඒ දහම් පිළිබඳව අපි විශ්වාස කරනවා කියලා කියන්නේ, ශ්‍රද්ධාව කියලා කියන්නේ මෙන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්නා වූ මේ යථාර්ථයට විශ්වාසය තිබීම, මේ යථාර්ථයේ විශ්වාස කිරීම. එතකොට අපට සුළු මොහොතක් හරි පුළුවන් නම් මේ ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට මේ අපේ මේක තේරුම් ගන්න මනසින්, ඒ මනසින් තේරුම් ගන්න අවස්ථාවේදී අර මුලින් දැකපු අත්දැකීම නිරුද්ධ වෙලා ඒ ස්පර්ශ නිරෝධයට ගිහිලා නම් අපේ හිත තියෙන්නේ අන්නේ අවස්ථාවේ සම්පූර්ණව අපි ජීවත් වෙන්නේ අභ්‍යන්තරයෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ. මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. ඉන්සයිට් කියන අභ්‍යන්තරයේ අභ්‍යන්තරයට නැඹුරු වෙලා සිහියෙන් නුවණින් වාසය කිරීම. මෙන්න මෙහෙම වාසය කරන මොහොතේ අපි කුමන සිතුවිල්ලක් අපේ හිතට ආවත් ඒ එන සිතුවිල්ලත් එක්කම අපට රූපයක් නිර්මාණය වෙනවා. දැන් තමන්ගේ අම්මා මතක් කරනකොට, අම්මා සිහිපත් කරනකොට, ගෙදර මතක් වෙනකොට, දරුවෙක් මතක් වෙනකොට, තමන්ගේ ඉඩම මතක් වෙනකොට, ওই හැම වෙලාවෙම අපට ඒක මතක් වෙන්නේ රූපයකුත් එක්ක. ඒ රූපය මතක් වෙනකොට අපට හිතෙන්නේ දැන් මේ මොහොතේ ඒ රූපයේ විදිහටම තියේ කියලා. ඒ රූපේ නැහැ කියලා කියනවා නෙවෙයි. ඒ රූපය කොහෙද තියෙන පුළුවන්. හැබැයි අපි මේ මොහොතේ සිහි කරන රූපය සිහි කරන්නේ දැන් තියෙන රූපය නෙවෙයි. ඒ අතීතයේ දැකලා නිරුද්ධ වෙච්ච රූපයයි දැන් මේ මනසෙන් ධර්මාලම්බණයක් විදිහට මනෝවිඥාණයෙන් තේරුම් ගන්න. අන්න ඒ තේරුම් ගන්න අවස්ථාවේදී අර මුල් රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් නිකන් සරල උදාහරණයක් කියමු. ඔබ ගෙදර ෆ්‍රිජ් එක මතක් කරගන්න. ඒ ෆ්‍රිජ් එක මතක් කරනකොටම ඔබට මතක් වෙන කොයි වගේ ෆ්‍රිජ් එකක්ද? ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක් තමයි මතක් වෙන්නේ නේ. එතකොට ඔබ ඒක මතක් කරනකොට මේ මොහොතේ ෆ්‍රිජ් එකේ ලයිට් පත් වෙලාද? මේ මොහොතේ නිවිලා තියෙන්නේ නේ. නමුත් ඔබට කවදාවත් මතක් වුණාද ෆ්‍රිජ් එක මතක් කරනකොට ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක් මතක් වුණාද? කවදාවත් නැහැ නේ. හැමදාම මතක් වුනේ ෆ්‍රිජ් එකේ දැන් අහවල් තට්ටුවේ මේ ටික ඇති කියලා මතක් වුනේම ඒ ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එකක් තමයි මතක් වුනේ. එහෙනම් බලන්න අපි ප්‍රඥාවෙන් ඉන්නේ කියලා. මේකම තමයි ඔබේ දරුවා ගැන මතක් කරනකොට, ඔබේ රැකියාව මතක් වෙනකොට, ඥාති මිත්‍ර ආදියෙක් මතක් වෙනකොට, කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරනකොට, ඒ හැම දෙෙදිම එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද? ඕ තමන්ගේම හිත තමයි, තමන්ගේම මයින්ඩ් එක තමයි මේ රීඩ් කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන පිනතුන් ලස්සන උපමාවක්. මෙන්න මේ යථාර්ථයේ තේරුම් නොගෙන අර ස්පර්ශ සමුදේ වෙච්ච දේ ඒ වෙලාවේ හටගත්තු ඇස රූපයේ චක්කු විඥානේ නිරුද්ධ වෙච්ච බව නොදන්නා කමින් මේ වෙලාවේ අපි අවිද්‍යාසගතයක සිහිපත් කරෝතින් ඒ සිහිපත් කරන මොහොතේ අපේ හිතේ තියෙන මානසික ස්වභාවය බුදුහාඳුරු උපමාවකින් දේශනා කළා. ඔබ හැම දෙනෙක්ම බුදුහාඳුරු විශ්වාස කරනවා. බුදුහාඳුරු දේශනා කරපු මනස් විශ්වාස කරනවා. එහෙනම් මේ උපමාව හොඳට කල්පනායෙන් අහගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න ඒ වගේ අවිද්‍යාවෙන් යමක් අපි අහපෝ දැකපෝ ගඳසෝන දැකපු දෙයක් අවිද්‍යාසගතෝ සිහිපත් කරනකොට අපේ මානසිකත්වය කොයි වගේද කියලා. උදාහරණකින් දක්වනවා එක්තරා හරකෙක් ඉන්නවා. ඒ හරකා මැරෙන කලෙම පණ පිටින්ම ඒ හරකගේ හැම සම්පූර්ණම අයින් කරනවා. හරකගේ හැම අයින් කළා හරකාත අරිනව යන්න. ඒ හරක වතුරකට බැස්සොත්ින් වතුර ඉන්න සත්තු කනවා, ගොඩ ඉන්නකොට කාක්කු ඇවිල කොටනවා, බිම වාඩුනොත්ින් වැලි ගෑවෙනවා, හීරෙනවා, බිම ඉන්න කූඹි කනවා, හැම වෙලාවෙම දුකෙන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර නිරුද්ධ වෙච්ච අතීතය දන් නැතුව අවිද්‍යාසහගතව යමක් සිහිපත් කරනවා නම් කෙනෙක් අන්න ඒ සිහිපත් කරන කෙනාගේ මානසිකත්වයත් ඔහු විඳින සැපතක් කොයි වගේද අර හැම ගලවපු හරකගේ ස්වභාවය කියන. එහෙනම් පිනොතුනි බලන්න අපි ජීවිත කාලය ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාලෙ ගියා, මගුල් ගෙවලට ගියා, දරුවන්ගේ උපන්දින වලට සහභාගී වුණා, දරුවෝ ලැබුවා, සතුට වුණා, සින්දු වැහුවා. ඒ හැම දෙයකින්ම අපි විඳිච්ච සුවය කොයි වගේද? අර හැම ගලවපු හරකා පොඩි සුවයක් විඳිනවා නම් යම් කිසි දෙයකින් අන්නේ වගේ දෙයක් තමයි අපි විඳලා තියෙන්නේ. ඇත්තටම අපේ ජීවිතේ අපි සැපතද විඳලා තියෙන්නේ? පින්නතුනේ ඇත්තටම අපි සැපය කියලා විඳලා තියෙන්නේ, සැපේ නෙවෙයි දුක. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් එතන ඉඳන්ම පින්නතුනේ අප්‍රමාදීව මේ දුකෙන් නිදහස් වෙන්න අපි උත්සාහ කරනවා. මෙන්න මේ නිසා තමයි අපි යම් කිසි කෙනෙක් අපට බනිනකොට දුක හිතෙන්නේ. යම් කිසි කෙනෙක් කියපු දෙයක් හිතේ තියාගෙන කාලයක්ම අපේ හිතේ ඇතැමිට ලෝභයක් හරි අමනාපයක් හරි රාගයක් හරි ඊර්ෂ්‍යාවක් හරි ඇති වෙන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච අතීතයේ පිළවඳව නොදන්නා වූ අවිද්‍යාව නිසා, මෝහය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මොකක්ද? මෙන්න මේක නුවණින් දැනගන්නට ඕන. ඒ දැනගත්තු දේ යථාර්ථයේ බවට පත් කර ගන්නට සතර සතිපට්ඨාන තුල ඉන්න කියලා. එකාතකින් සිහියෙන් ඉන්නට ඕන, අනිත් අතින් නුවණින් ඉන්නට ඕන. සිහියෙන් ඉනවා කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම තමන්ගේ ශරීරය, වේදනාවල්, සිත, සිතවිලි ගැන නිතර අවධානයෙන් ඉන්න. වාඩි වෙලි වෙනවනම් වාඩි වෙලි ඉන්න ගැන හොඳට අවධානයෙන් ඉන්න. යමක් හිතට එනවනම් අරමුණක් හිතට අරමුණ ආවා කියලා දැනගන්න. ශරීරයට යම් කිසි ස්පර්ශයක් නැත්නම් ඇහැට දැකපු දෙයක් ගැන වේදනාවක් මේ දෙයක් වෙනකොට ඒ දේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. අන්න ඒකෙන් ඉන්න ගමන් අනිත් පැත්තට සීකරන්නේ ඒක නිත්‍ය දෙයක් නෙවෙයි. ශාරීරික ඉරියව්වක් හුස්ම ගැනීමක් ආදී දෙයක් සීකරනකොටම හිතන්න මේක මේ ආහාරය නිසා හටගත්තු ශාරීරියේ ප්‍රතිඵලයක්. ආහාරය නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනා කියන දකින්න. අනිත්‍යතාවය දකින්න. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. එතකොට මේ දේ ගැන සීය සබා ගැනීම හරියට කියන්නේ හරියට ගොවියෙක් එකාතකින් ගොයන් ටික අල්ලගත්තා වගේ එකාතකින් අල්ල ගැනීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අනිත් අතින් දැකැත්තෙන් ගොයන් ටික කපන වගේ මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේකේ හට ගැනීම නිරෝධයෙන් වනින් දැකීම විදර්ශනාව ප්‍රඥාව. මෙන්න මේ දෙකෙන් ඉන්න පමණට අපට ශරීරයේ මොන ඉරියව්වක් මොන හැඩයක් මොන කොටසක් මතක් වුණත් හුස්ම ගැනීමක් සිහි වුණත් සිහි වෙනකොටම දන්න වේගයේ සිහි පිටුවාගෙන මේක ආහාරයේ නිෂ්පාදනයක් ආහාරයේ නිරුද්ධ වීම මේ ශරීරයේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. කායික මානසික වේදනාවක් එනකොට සැප දුක් ආදී වේදනා වේදනාවට හිත තිබ්බා වේදනාව ඇතුණු ස්පර්ශයෙන් ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොටම වේදනාව නිරුද්ධ වෙනවා කියලා දන්නවා. සිතක් ඇති වෙනකොටම ඒ සිත නාම රූප නිසා ඇති උනේ නාම රූප නිරෝධයෙන් හිත නිරුද්ධ වෙනවා කියලා දකිනවා. සිතවිලි හට ගන්නකොට ඒක ස්පර්ශ නිසා හටගත්තේ ඒක නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙහෙම දකිමින් ඉන්නකොට අවසානයේ මොකද අපට එකම දේ ඇති වෙන්නේ හැම මොහොතෙම වර්තමානට හිත තියාගෙන ඉන්නකොට කුමක් සිහි වුණත් පුද්ගලයේ දෙයක් සිද්ධියක් කුමක් සිහි වුණත් ඒ ස්කන්ධ පංචකයක් රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒක ඒ මොහොතේ හටගත්තා එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දකිනවා. පින්නොතනි මෙන්න මේ යථාර්ථය දකින්නයි අපි මේ ලෝකෙ ඉපදුනේ. මෙන්න මේ යථාර්ථය දකින්නයි අපි ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් ලිපදුනේ. මෙන්න මේ යථාර්ථය දකින්නයි හොඳට ඉගෙන ගත්තේ. මෙන්න මේ යථාර්ථය දකින්නයි අපි හොඳ රැකියාවල් කළා මේ පහසුකම්ට විවේකය ලැබුණේ. මේ යථාර්ථය අහගෙන දැකගෙන පිළිපදින්නයි ඇතැමිට පොවිනා පන්සල කිට්ටුව පදිංචියට එන්න පින ලැබුණේ. මේ ඔක්කොම ලැබිලා තියෙන පහසුකම්ට පිනතුණි අපේම පිනට මෙන්න මේ ධර්මයේ ඉහෙලෙම ප්‍රැක්ටිස් කරන තමයි මේ සියලුම පහසුකම් ටික අද දවසේ ඔබට ලැබුණේ. ඒ නිසා ශ්‍රී ලාංකික ලොකුම පන්සලට එන ලැබුණෙත් මේ සියලුම පින් කමල අනිසංසයෙන් මේ ලස්සන පන්සල ඉඳගෙන දාන ආදී පින් දහම් කරගෙන ඔබට මේ ආධ්‍යාත්මික ගමන දියුණු කරගන්න තමයි මේ සියලුම පහසුකම් ලැබුණේ. ඒ නිසා පින්වත්නි මේ දර්ශනයෙන් යුක්තව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මයේ දක්මින් එක දවසක් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ එක දවස වටිනවා මේ ධර්මයේ නොදැක අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා කියලා. ඒ නිසා අපි මේ දර්ශනයෙන් මේ සතිපට්ඨානෙන් ජීවත් වෙන එක දවස කියන්නේ අපි අවුරුදු 100කින් අපේ ආයුෂ වැඩි කරගත්තා කියන එක. ඉතින් ඒ ගමන යන්නට ඔබට මේ අද ඔබේ දෑතින් පූජා කරපු දානයත් ඔබට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ පිණිස මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මීට වසර 5කට කලින් මිය ගිය ශ්‍රියා කරුණාරත්න මාතාව ඇතුළු ඔබ නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් යේ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි ගාථාව කියලා පැන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. සහභාගී වෙන්න මේකට. තිරකනවා මන් තියන්න. හොඳයි ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන් හොඳට සිහිපත් කරගන්න. ලලෙන් නොනා මහත්මියටත් ඔබතුමියගේ ස්වාමි පුරුෂයා ඇතුළු ඒ ඥාතීන් හැම දෙනෙක්ම සිහිපත් කරගන්න පුළුවන්. ඉතින් ඔබේම දෑතින් ඔබේම නිවසේ ඔබේම දෙමව්පියන් වෙනුවෙන් මියගේ ඥාතින් වෙනුවෙන් කරන පින්කමක් සේ හිතලා තමන්ගේ හිතේ ශ්‍රද්ධාව සතුට ඇති කරගෙන මේ සියලු පින්කම් හේමියගේ ඥාතීන් කෙරෙහි තාම මෛත්‍රියෙන් අපි අනුමෝදන් කරවමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාත යතාවාරි වහා පෝරා පරිපෝරෙන්ති සාගරම් නේව මේවයිතෝ දින්නං තේතානං උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සමද්‍රස්ඨක දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ පින්තුන හැම දිනාටම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ආශිර්වාදයේ සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණසම හේතු වේවා. විශේෂයෙන් අද උපන්දිනයේ සමරන මාලිකා කෝදාගොඩ මහත්මියට, ඒ වගේම ඊයේ උපන්දිනයේ සමරපු ජෝ ආලන්දෝ මහත්මයා ඇතුළු ඔබේ ඥාතීන්, ඒ වගේම විශේෂයෙන් තිලක නෝනගේ ආදරණීය මෑණියන්, ඒ ගොඩ කුඹුර මාතාව ඇතුළු ඒ තමන්ගේ ආශිර්වාද කරන සියලු ඥාතීන්ටත්, ඔබේ දරුවන්ටත්, ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි පින්වත්නි, හුඟක් සතුටට පත්වන්න මේ හිමිදිරි ප්‍රාන්දර ඔබේ දෑතින් සෝදානම් කරපු දාණය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ඒ සැරියුත් මුගලන් නිකලේසි මහරහතන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ඔබේ ජීවිතයට ආශිර්වාද පිණිස බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන විශේෂයේ උතුම් පින්කමක් සිදු කරගන්න ලැබුණා. ඔබේ උතුම් වටිනා ජීවිතෙන් උතුම් ඵලයක් මේ උදෑසන සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට, ප්‍රසාදය, ශ්‍රද්ධාව තව තවත් දිනු කරගන්න. මේ සියලු පින්කම් ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සතර ජීවිත සම්පවත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.